කියන මේ ධාතු කියන වචනේ නෙවෙයි ඔතන ගැලපෙන්නේ. සම්මුති කියන්නේ යම් එකඟතාවයකින් ඔය ප්‍රතිඵලයේ අනිත් පැත්තට ආවද. මොකද සන්ධානයේ 106ක් උඹලා අනිත් පක්ෂයට අනුපාතව සම්මුණන ඒත් යම් ආකාරයක සම්මුතියක් අවශ්‍ය වෙනවා. ඒක අපේ රටේ විතරක් නෙවෙයි ඉතාලිය වැනි රටවල් වල බොහෝ වෙලාවට දකින්න තිබෙන තත්ත්වයක්. ඉතින් ඒක නිසා අද අපේ රටේ මේ පාර්ලිමේන්තු සැසිවාරයේ එවැනි ආකාරයේ ආණ්ඩුවක් ආරම්භ වෙනවා. ඒක අපි අත්දැකලා බලමු.